හාමුදුරනමක් හිටියා ආරණ්‍යයක. හරි හිතවත්. කොහේ හරි හිටියත් අපිට කතා කරනවා. මේ හාමුදුරුව හරියට ලෙඩ වුණා. අසනීප වුණා. මොකක් හරි අමනුෂ්‍ය දෝෂයක් වගේ බලපෑම ආවා. ඉන්නම බැරි තැන. සිවුරේ ඉන්නම බැරි තැන. අවසානයේ තීරණය කෙරුණා ඒ හාමුදුරන්ට සිවුරු අරින්න. රෝගී මුල් කරගෙන මේ ඉන්නම බෑ මහන කමෙන්. අවුරුදු 25ක් මහිතේ මහන වෙලා. ඊට පස්සේ අර මේ ආරණ්‍ය හාමුදුරුව සිවුරු ඇරිලා සිවුරු ඇරියත් මහන කමට ආසයි. ඉතින් එහෙම ඉන්නකොට දැන් මෙයාට ප්‍රශ්නයක්. ඇයි කවුද මට මේ වද දෙන්නේ? කවුද මට මේ මාව මේ ලෙඩ කරන්නේ? කවුද මට මෙච්චර කරදර කරන්නේ? එහෙම මෙයාව හිතනකොට, මේවා සොය සොයා යනකොට මෙයා ගැංගේ හිටපු එක්කෙනා කතා කළා. කිව්වා, මං ඔයාට ආදරෙයි, ඔයා මාව දාලා යන්න එපා. දැන් ඉතින් අර අපි මේවා දැනගත්තේ සිවුරු ඇරියට පස්සේ. අපිට කාලෙක මුණ ගැහුණා. මුණ ගැහුණාම ඇහුවා මොකද උනේ කියලා. එතකොට කියපු විස්තරේ. ඊට පස්සේ කවුද ඇතුලෙන් කතා කරන්නේ? ඇතුලෙන් කතා කරන්නේ කාන්තාවක්, ස්ත්‍රියක්. කවුද මේ ස්ත්‍රිය? කලින් ජීවිතේ බිරිඳ. ඊට පස්සේ දැන් මේ අහලා තියෙනවා ඇහිමට මේ කරදර කරන්නේ නෑ. අපි දෙන්න එකට නිවන් යන්ටයි හිතුවේ. දැන් ඔබ කොහෙද ඉන්නේ? ඒ කාන්තාව දැන් ඉන්නේ නාග ලෝකේ. එතකොට ඇයි කතා කරන්නේ? මේ ඇයි මේ මිනිස්සයාට කරදර කරන්නේ? මේ හාමුදුරන්ට කරදර කළේ ඇයි? ඉතින් අපි දෙන්නාම පැතුවේ එකට නිවන් යන්න. කලින් ජීවිතේ උතුම් ධාතු සෑයක මල් පුදලා අපි දෙන්නම එකට අදිෂ්ඨාන කළා, එකට නිවන් යමු කියලා. දැන් මම නාග ලෝකේ, මෙයා දැන් මහන වෙලා මට කලින් නිවන් යන්න හදනවා. කොහොමද එහෙම කරන්නේ? දෙන්න එකට පැතුවනම් මම මෙයාකින් අයින් වෙන්නේ නැහැ. මමත් මනුස්ස ලෝකෙට ඇවිල්ලා දෙන්න එකට මහන වෙමු, එකට නිවන් යමු. ඊට පස්සේ පින්වතුනි, හරි මේ දෙදෙනාගේ මේ බන්ධනිය අයින් කරන්න ක්‍රමයක්. මේවාගේ බන්ධනයක් අයින් කරන්න මන්ත්‍රයකින් හෝ දේව උපකාරයකින් හෝ තවත් ක්‍රමයකින් බෑ. මක් නිසාදයත් ධාතුන් වහන්සේලා වැඩ සිටින ධාතු සෑයක කරපු ප්‍රාර්ථනාව නිසා එකටම නම් යන්න පැතුවේ, එකටම යනවා. එතකොට මේ දෙන්න වෙන් කරන්න ක්‍රමයක්. මේ දෙන්න දැන් පැති දෙකක්නේ. එතකොට දෙන්න පැති දෙකකට දැන් යන්නේ මොකද? කොහොමද දැන් මේක වෙන් කරන්න ක්‍රමයක්? වෙන් කරන්න ක්‍රමයක් නැහැ. හැබැයි මේ දෙන්න වෙන් වෙන දවසක් එනවා. කවද්ද වෙන් වෙන දවස? ධාතුන් වහන්සේලාගේ සෑය වන්දනා කරපු පින අවසන් වෙනවද? එදාට අර එකට කරපු ප්‍රාර්ථනාව ඉවර වෙනවා. එදාට වෙන් කරන්න පුළුවන්. පින්වතුනි, ධාතුන් වහන්සේලාගේ සෑය වැන්ද පින අවසන් වෙන දවස කවද්ද? පින්වතුනි, රහතන් වහන්සේ නමකටවත් ධාතු සෑයක් වැඳපු පින අවසන් වෙන දවස කියන්න බෑ. රහතන් වහන්සේ නමකටවත් ධාතු සෑයක් වැඳපු පින අවසන් වෙන කල්ප ගාන කියන්න බෑ. දැන් ඵලයන් එකට. චෛත්‍යවල එකට මල් පුදලා, එකට පහම් පත්තු කළා, ජෝඩු ජෝඩු පතපු ඒවා ගණන් කළ නොහැකි සංසාරයක අරගෙන යන්න සිද්ධ වෙනවා. ඒ අතිශය භයානක කතාව මේ කන වැටුණ සැනින් කරුණාවක් ඉපදුනා. අනේ කවුරු හරි බේරගන්න නැත්තම් මේ කතාව අහලා, මේ කතාව අහලා ඊට පස්සේ ධර්මානුකූලව සූත්‍ර දේශනා ඇතුළෙන් ඇසුරින් මම කල්පනා කළා කොහොමද මෙහෙම වෙන්නේ කියලා. එතකොට තමයි ওই බණපදේ තෝරපු තැන අහුනේ භවපච්චා ජාති. ඒ භවපච්චා ජාති කියන මේ හේතුඵල ධම දැන් ওই ප්‍රාර්ථනාවකින් සිද්ධ වෙනවා කියන එකක් නේ දැන් ওই කියපු ගමන් යන්නේ හිතට. නමුත් හේතුඵල ධමයක් තියෙනවා එතන. මොකද්ද එතන තියෙන හේතුඵල ධම? භවපච්චා ජාති. ඒතර භවපච්චා ජාති කියන එකට කොහොමද චෛත්‍යයක් වැඳපු ප්‍රාර්ථනාව එකතු වෙන්නේ කියලා විස්තර කරලා දෙන්නම්. අපගේ පින්වත් ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේකින් අහනවා භවෝ භවෝ බන්ති උච්චති කිත්තාවතානුකෝ බන්ති භවෝ හෝති. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ භවයේ භවයේ කියලා කියනවා. කොපමණකින්ද මේ භවය සිද්ධ වෙන්නේ? භවය කියන්නේ විපාක විදීම පිණිස කර්ම සකස් වෙනවා, ආය උපතක් පිණිස කර්මය සකස් වෙනවා. ඒකට තමයි භවය කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා කාම ධාතු වේපක්ඛංච ආනන්ද කම්මං නා භවිස්ස අපිනකෝ කාම භව පඤ්ඤායේ තාති. කාම ලෝකේ උපතක් පිණිස කර්මයක් සකස් වෙලා නැත්තම් කාම ලෝකේ උපදීද? කාම භවයේ උපදීද? නෑ ස්වාමිනේ. නෝ හේතම් බන්ති. ස්වාමිනී උපදෙන්නේ නෑ. ඉතිකෝ ආනන්ද කම්මං කිත්තං. ඔන්න ඔය ආකාරයෙන් පින්වත් ආනන්ද කර්මය තමයි කුඹුර. විඤ්ඤාණං බීජං. විඤ්ඤාණය තමයි බීජය. තණ්හා ස්නේහෝ. තණ්හාව තමයි වතුර තෙත් කරන දේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අවිජ්ජා නීවරණානං තණ්හා සංයෝජනාන. අවිද්‍යාවෙන් වැහුණ තණ්හාවෙන් බැඳුන සත්වයාගේ හීනාය ධාතුයා. හීන ධාතුවේ චේතනා පතිට්ඨිතා පත්තනා පතිට්ඨිතා. චේතනාව පිහිටියා, ප්‍රාර්ථනාව පිහිටියා. ඒවං ආයති පුනබ්භවවාබි නිබ්බන්ති හෝති. මේ විදිහට ආයෙත් පුනර්භවයක් ඇති වෙනවා. දැන් භවපච්චා ජාති කියන්නේ කර්ම සකස් වීම නිසා උපදිනවා කියන එක ඇතුළේ තියෙනවා තව වැඩපිළිවෙලක්. ඒ කර්ම සකස් වෙනකොට උපදින්නේ මේ විදිහට. ඒ තමයි යම් කරන කර්මයේ තමයි චේතනාව පහළ කරලා කරන කර්මයේ තමයි කුඹුර. අපි කියමුකෝ මල් පූජා කළා බුදුරජාණන් වහන්සේට, අන්න කර්මය සකස් වුණා. ඒක තමයි කුඹුර. එතකොට මේ කුඹුරේ විඥාණය පිහිටනවා. ඒ තමයි එයා ඒකත් එක්ක හිතපු දේ. එයාගේ චේතනාව, එයාගේ ප්‍රාර්ථනාව අර කර්මී පිහිටනවා. ඊට පස්සේ සසිරි යන කෙනෙක් නිසා තණ්හාව තියෙනවනේ. තණ්හාවෙන් වතුර දානවා. ඕන් ඊටකට අර බීජේ පැලවෙනවා වගේ තමයි මේ පතපු දේ ආයේ ජීවිතේ කිපදිලා විපාක දෙන්නේ. මේ හැම කෙනාම ප්‍රාර්ථනා කරන දේවල් ඉෂ්ට වෙන්නේ. නමුත් ධාතු සෑයක් වැඳලා, මල් පුදලා, පහන් දැල්වලා කුඹුරක් හැදුවා කම්මං කිත්තං. ඒකේ ප්‍රාර්ථනාව, චේතනාව මොහොවිච්ච විඥානෙ නැමති බීජේ හිතෙව්වා. කන්නාවෙන් තෙත්තුන සසිරියන. දැන් බීජ පැලවෙන. දැක්කද සිද්ධ වෙන දේවල්? දුවෙක් ටිකක් ශෝකී මුහුණක් තිබ්බේ. ඒ දුව ඇවිල්ලා කතා කළා, ස්වාමීන් වහන්සේ මං ආදරය කරපු මේ මගේ ඒ යාළුවල හිටපු පිරිමි ළමයා ඇක්සිඩෙන්ට් එකකින් මැරුණා. හැබැයි ස්වාමීන් වහන්සේ මං කඳුළු සැලුවිනේ. මං හිත හදාගෙන හිටියා. මේ හැබැයි හිතේ මොකද්ද හිස් බවක් තියෙනවා කියලා. ඊට පස්සේ දැන් ඔන්න දැන් අඬන්නේ නැහැ කියනවා. මගේ පුදුමේ තමයි මගෙන් ඇහුවේ, මං ගොඩාක් ආදරය කරපු කෙනා මැරිලත් ඇයි මට ඇඬෙන්නේ නැත්තේ කියලා. ටිකක් වෙලා යනකොට මේ නැගින් එක්කෙනෙක් කතා කළා. මං ඇහුව කවුද, මං මැරිච්ච කෙනා. ඊට පස්සේ කොහෙද ඉන්නේ, මං හොඳ සැපතියට තැනක් තමයි මට උප්පත්තියෙන් ලැබුණේ. මැරුණ විදිය මතකද? මැරුණ විදිය මතකයි. ඒ මැරුණේ ඇයි හේතුව? ඒක බොහෝ කාලෙකට කලින් කරපු ප්‍රාණඝාතයක්. ඒ ප්‍රාණඝාතී කර්මයෙන් මට මිදෙන්න බෑ. හැම ජීවිතේකම අඩු වයසින් මැරෙනවා. දැන් කොහෙද ඉන්නේ? මං ඒව නාගයෙක්ද නෑ, පෙරේතෙක්ද නෑ, යක්ෂයෙක්ද නෑ. ලස්සන රන් විමානයක් වගේ තැනක ඉන්නේ. මං ඇහුවල් රන් විමානය තරම් ලස්සන තැනක ඉන්නවා නම් මොකද මේ නවදොරකින් අසූචි වැගිරෙන ගඳ ගහන ඉලීම් පිරිමැදින් ශ්‍රේදීන් ආදීන් පවත්වන මේ නර ශරීරයකට මොකට බැසගත්තාද? තමන්ට රන් විමනක් තියෙනවා නම් අපි දෙන්නට විච්ච වැරද්දක් කිව්වා. මොකද්ද වැරද්ද? අපි දෙන්න කළුතර බෝධිය වැඳලා පඳුරු ගැට ගසා ගසා එකට ඉමු කියලා පෙතුවා. මේ සත්‍ය හිදුවීමක් කියන්නේ. දැන් මට ඒ විමානේ තිබ්බත් මට මෙයාව අත්හරින්න බෑ කිව්වා. මම මෙයා වෙන කාගෙවත් වෙන්න දෙන්නේ නෑ. මම මෙයා වෙන කාගෙවත් වෙන්න දෙන්නේ නෑ කිව්වා. ඉතින් ওই විදිහට ඉතින් ප්‍රශ්නේ දන්න නිසා මම වැඩිපුර කතා කරන්න ගියේ නෑ. හොඳයි සූපත් වේවා කියලා යෙව්වා. මොනවද මේවට දෙන උත්තර? මොනවද මේවට දෙන උත්තර? මං කිව්වා දුහ, දැන් උඹ විඳවපන්. ඇයි උඹම පැතුවි? ඒක මදිවට කොල්ලා මැරිච්ච ගමන්ම කෙල්ල දුවගෙන ගිහිල්ලා තියෙන්නේ පන්සලට. පහන් දල්වලා මල් පුදලා බෝධිය දිහා පතල කියලා, ඔයා මන් ළඟට එන්න, ඔයා මන් ළඟට එන්න කියලා ඔන්න ආවා. මිනිස්සුන්ගේ ප්‍රාර්ථනා පිටිපස්සෙන් හඹ හඹා ඇවිත් බැට දෙන හැටි දුටුවාද? කරුණු නොදැනගෙන කියනව නෙවෙයි, තව කතාවක් කියන්න. සමස්තයක් වශයෙන් කියන්නේ බහුපච්චා ජාති. කර්මය කුඹුරු කරගෙන චේතනාව ප්‍රාර්ථනාව විඥානෙත් එක්ක මුහු කරලා බීජ හිටෙව්වා. තණ්හාවෙන් තෙත් කර කර යනවා. ආය ආයමත් ඉපදෙනවා. බුද්ධ ශාසනයක් නැත්තම් කමක් නැහැ. සංසාර දුකින් නිදහස් වීමක් ඕන නැත්තම් කමක් නැහැ. යන්න සංසාරේ. කෙලවරක් නැති සංසාරේ යන්න. ඒත් මිච්චර පිරිසිදු ශ්‍රී සද්ධර්මයක් ඇහිලා ඒ උතුම් ශාසනේ අපිට දුකින් නිදහස් වෙන්න ඕන කියලා දැන් ප්‍රාර්ථනා කරනකොට පරණ ප්‍රාර්ථනාවෙන් බැට කන හැටි දුටුවාද? ඔබත් එවැනි ප්‍රාර්ථනා පැතුවාද? ඊට පස්සේ ළඟදී දියණියකට ඇවිත් කතා කළා. එයාගේ කටහඬක් ආකාහෙන් ඇහෙනවා. දිව්‍යාංගනාව අවුරුදු 11ක් කතා කරනවා. කතා කරලා කියන්නේ දේවාල වල යන්න එපා, පඳුරු ගෙට ගහන්න එපා, තුන් තිසරණේ විතරයි එකම පිහිට, ඒ පිළිසරණේ රැඳියනිල්ලා පන්සිල් කඩන්න එපා. ඕක තමයි හැමදාම ඇවිල්ලා කියන. 11 වසරක් ඇවිල්ලා නිතර නිතර කනට කොඳුරලා කියන නිසා මේ ගෙදර ආයිට මේක මහා වදයක්. මහා වදයක්. ඉතින් ඇවිල්ලා තිසරණේ පිහිටපන් කිව්වත් මේ ඇයිට වදයක් ඒක. ඊට පස්සේ මෙයාලා දැන් අවුරුදු 11කට පස්සේ ස්වාමීන් වහන්සේ නමක් මෙයාගෙන් අහලා තියෙනවා, කවුද ඔබ? ඊට පස්සේ කියලා දිව්‍යාංගනාවක් කියලා. දිව්‍යාංගනාවක් නම් දෙව්විමනේ ඉඳපෑ. මොකටද මේ නවදොරකින් අසූචි වැගිරෙන යොදුන් ගානක් මිනිස්යාගේ ශාරීරික ගඳ, යොදුන් 100ක් මේ මිනිස්යාගේ ගඳ දෙවියන්ට දැනෙනවා. කිලෝමීටර 1000ක් එනවා. මීයක් කුණ වුණාට පස්සේ මේ අහල පහල මීයක් කුණ වෙලා කියලා සැර දැනෙන්නේ වටේට. ඒ වාගේ මිනිස්යාගේ සැර කිලෝමීටර 1000ක් දැනෙනවා. ඒ නිසා චාතුම් මහරජක දෙවියන්ගේ දිව්‍ය ලෝක තියෙන්නේ පෘථිවි මණ්ඩලයේ ඉඳලා කිලෝමීටර 420,000ක් උඩින් තමයි චාතුම් මහරජකේ තියෙන්නේ. සක්දෙවිඳුගේ ලෝකයේ තියෙන්නේ පෘථිවි මණ්ඩලයේ ඉඳලා කිලෝමීටර 840,000ක් උඩින්, යොදුන් 84,000. මේ මිනිස්යාගේ ගඳවත් හුලඟවත් එන්නේ නැති පෙතිවල. ඉතින් මෙච්චර නරගඳ හමද්දී දේවතාවී උඹ මොකද මේ ආවේ? ඊට පස්සේ කරපු පින කියනවා, මං කන්නේ නැතුව කණ්ඩ තිබ්බදේ තමන් බඩගින් ඉඳලා දුගී මගේ යාචකයන්ට දන් දුන්න කෙනෙක්, වස්ත්‍ර දන් දුන්න කෙනෙක්, ආහාර පාන දන් දුන්න කෙනෙක්, මේ අත දන්සැලක් කරගෙන හිටපු කෙනෙක්, සතර පොයට සිල් ගත්ත කෙනෙක්. ඒ කාලේ මේ වගේ පහසුකම් නැහැ. මේ ධනහිස් ගෙවෙනකල් ධාතු සෑයවල් හොය හොයා ගිල්ල වැඳපු කෙනෙක්. ඒ වගේම පැය ගණන් එකට ඉඳගෙන එක ආසනේ භාවනා කරපු කෙනෙක්. අනිත්‍ය සංඥාව සිහි කරපු කෙනෙක්. ඇත්තට මේ දේවතාවියේ බණ කියනකොට ධර්මාසනේ අසුන්ගත් ධර්මදේශිකයන්න් වහන්සේ නමක් අනිත්‍ය ප්‍රතිසංයුත් බණක් කියනවා වගේ ඒ විස්තරය අහනකොට පේන්නේ. ඒ විදිහට ධර්මයේ හැසිරිලා මෙයා රුවන්වැලි සෑයට පාගමනින් ගොඩාක් දුර ගිහිල්ලා මේ උපාසක අම්මා මහා ස්තූපයේ ශාස්ත්‍රුන් වහන්සේසේ වැඳලා මහා පිනක් කරගත්තා. ඒ පින කරනකොට මෙයාට හිතිලා, මට ඉන්නේ එකම පුතයි, මේකා මිත්‍යා දෘෂ්ටිකයි, මම් පුතන් කොහොම හරි ධර්මයට ගන්නවාමයි. ස්වර්ණමාලි මහා සෑයේ සපතකොට මා මේ කියන්නේ, මම් මගේ පුතා ධර්මයට ගන්නවාමයි. ප්‍රාර්ථනාව. පස්සේ කාලේ උපාසිකාව මලා චාතුම් මහරජකී ඉපදුනා. දිව්‍ය විමානේ ඉද්දින් පුතාව ධර්මයට ගන්න ඕන කියලා මතක් වෙනවා. ආන්නේ පුතා ධර්මයට ගන්න තමයි 11 අවුරුද්දක් මේ නර ලෝකේ නර ගඳත් එක්ක එකතු වෙලා පිටිපස්සෙන් එනවා. දෙවියන්ව පහන තියන්න දෙන්නේ, දේවාලවල යන්න දෙන්නේ මිත්‍යා දෘෂ්ටික වෙයි කියලා. අර මිනිස්සු මොකවත් දන්නේ? තිසරණේ ඵලයන් කියලා කනට ගොඳුරලා කියන ඒ මිනිස්සු දන්නේ ඒක. ඒ මිනිස්සු සමාජ පිහිට සලසන්න ආපු කෙනා වදයක් කරගත්තා. නමුත් දරුවෙක් ධර්මයට ගන්නවා කියන එක නරක චේතනාවක් කියයි. දරුවෙක් ධර්මයට ගන්න පතන එක නරක ප්‍රාර්ථනාවක් කියයි. එනමුත් දෙව්ලොව ඉපදුනත් තමන්ගේ දිව්‍ය පංචකාමයේ විඳින්න නැතුව නර ශරීරයක් ළඟට එන්න උනා නේද ප්‍රාර්ථනාව නිසා? ඒ නිසා ඒ දරුවා අපි කියමු මැරිලා දැන් වෙන ලෝකයකට ගියා කියලා. තිරිසන් ලෝකෙකට ගියා කියන්නකො, අර දේවතාවිය පිටිපස්සෙන් එනවා. හොඳ ප්‍රාර්ථනා තරහට හිටින හැටි. ඇයි ඒ වගේ ප්‍රාර්ථනාව කොච්චර කැළඹීම සහිත වුණේ ඇයි? ස්වර්ණමාලි මහසෑය නැමැති මහා ධාතු ස්තූපයක් ළඟ පතපු ප්‍රාර්ථනාව ඇගේ ජීවිතේම කරපු පිනත් එක්ක මුහු වෙච්ච හැටි බලන්න. ඒ නිසා ඔයාලා කරපු ප්‍රාර්ථනා කොහොමද? තව මම කුරුණෑගල ඉන්න කාලේ උයන්ද නසකුවේ, එතකොට එක පුතෙක් ගේ ඇඟට ආරූඩයක් ඇවිල්ලා කතා කරනවා. මොකද්ද කතා කරන්නේ? අනේ මාව නිදහස් කරන්න කියලා. එතකොට අනේ මාව නිදහස් කරන්න කියනවා මිසක්කා මොකද්ද කියලා කාරණාව දන්නේ. පස්සේ බලනකොට මේ පුතා මේ මේ මේ මේ මේ ගෙදර ඥාතියෙක් අම්මා කෙනෙක්. තමන්ගේ පුතා තරුණ වයසේ මැරුණට පස්සේ හඬාගෙන ගිහිල්ලා රුවන්වැලි සෑයේ වන්දනාවක් තියලා පින් දීලා කියලා පුතා ඔයා දෙව්ලොව ඉපදුන්නේ නැත්නම් මල් ළඟට එන්න, මේ මහසෑය අනුභවයෙන් ඔයා දෙව්ලොව ඉපදුන්නේ නැත්නම් මල් ළඟට එන්න කියලා. ඇත්තටම අර දරුවා ඉපදිලා තියෙන්නේ භූත ලෝකයක, දෙවියෙක් නෙවෙයි. මහසෑයේ කරපු අම්මා කෙනෙක් කරපු ප්‍රාර්ථනාව නිසා දවස් ගණන් ජප කරලා භූතෙක් බැඳගන්න මන්ත්‍ර ශක්තියක් ක්‍රියාත්මක වෙනවා වගේ ඒ මොහොතේම අම්මා ළඟ ගැට ගැහුණා. දැන් මේ අම්මා වයසයි, දරුවෙක් හැදෙන කාලයකුත් නෙවෙයි. ඒ නිසා ආයේ දරුවෙක් ඉදිරි ඉපදෙන්නත් බෑ. හිර වෙලා අම්මා යන තැන ඒ ගෙදරම පොඩි දරුවෙකුට අඟට ඇවිල්ලා කියනවා, ඇයි අම්මා මම්මයි මනුස්ස ලෝකෙ ඉද්දින් අම්මට රුවන්වැලි සෑයගෙන කියලා දුන්නේ. ඒ කියපු දේ අල්ලගෙන අම්මා මාවම හිර කළා නේද? ඒ නිසා අම්මා ආය රුවන්වැලි සෑයට ගිහිල්ලා කියන්න, මගේ පුතා නිදහස් කරනවා නිදහස් කරනවා නිදහස් කරනවා කියලා. පුංචි දරුව බඩේදී මැරෙද්දි, චූටි සිඟිති දරුව මැරෙද්දි අපි ඉදිරියේම අම්මලා අඬ අඬ කියනවා, ඒ චූටි දරු සිඟිත්ත මැරුණා, මං එයාට ආදරේ, උපනෝපන් ජීවිතේ, එයා මගේම බබා වෙලා ඉපදේවා කියලා පතනවා මගේ කන් වලට ඇහිලා තියෙනවා. සමහර දරුවන්ට කර්ම තියෙනවා, ජීවිත 5000ක් උසේ මැරෙනවා, අඩු වයසින් මැරෙනවා චූටි දරු සිඟිත්තෝ කල. එතකොට එයාට කර්මෙ තියෙනවා ජීවිත 5000. අර අම්මා පැතුවේ ඒ 5000ම මගේ බඩෙන් වදවදාම මැරියනි. ජීවිත 5000 තමන්ගේ ඇස් ඉදිරිපිට චූටි දරු සිඟිත්තෝ මැරෙන සසරක් පැතුවා. මේවට මෝඩකම් හැර කියන්න වෙනවක් තියෙද? බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් අහපු නැති නිසා ඔබ ලොකු අමාරුවකින් බේරන්න මේ බණපද ටික කියන්නේ. විශේෂයෙන් තරුණ කොල්ල කෙල්ලෝ චෛත්‍ය වැඳ වැඳ නෙළුම් මලක් තියෙනවා, ඒ මල ළඟම අනිත් එක්කෙනක් තියෙනවා පතනවා, පහනක් දල්ලනවා එයත් අත අල්ලනවා පතනවා. කොල්ල කෙල්ලෝ ඊළඟ මහසේ තව එකෙක් එක පැනල යනවා, ඒක වෙනම කතාවක්. කර්මයේ දිට්ඨ ධම්ම වේදනිය වෙන්නත් පුළුවන්, උපපජ්ජනීය වේදනිය වෙන්නත් පුළුවන්, අපරාපරිය වේදනිය වෙන්නත් පුළුවන්. ඒ කම්මං කිත්තං විඥානං බීජං තන්නා සිනේහෝ ඒ භවපච්චා ජාති කියන ශක්ති ස්වභාවය හේතුඵල ධම ක්‍රියාත්මක වෙනවා ඊළඟ ජීවිතයක වෙන් වෙන්නේ. තව මිනිසු බේබදු මිනිහෙක් ඉන්න බවලතේ පින් කර කර පතනවා, මේ වාගේ බොන මිනිහෙක් එපා කියලා. හොඳ නැද්ද? හොඳයි. ඊළඟ ජීවිතේ හම්බ වෙනවා මිනිහා බොන්නේ සල්ලාලයි, වෙන ගෑනු පිටිපස්සේ යනවා. වෙන ගෑනු පිටිපස්සේ යන මිනිහා දිහා බල්ලා ස්ත්‍රිය පතනවා, මේ සල්ලාල මිනිහෙක් නම් උපනෝපන් ජීවිතයට එපා කියලා. ඊළඟ ජීවිතේ හම්බ වෙනවා අබ්බගාත මිනිහේ. මනුස්සයන්ගේ සෑම ප්‍රාර්ථනාවකම සිදුරක් තියෙනවා. ප්‍රාර්ථනාවල තියෙන සිදුරු. ඒ නිසා දාජු සෑයක් වඳිමින් උතුම් බෝධින් වහන්සේලා වඳිමින් කාමය පතන්න එපා. කාමය පතන්න එපා. නායක හාමුදුරුවෝ බෝමළුව ඇමදුවා. ඔන්න පුණ්‍ය සංස්කාරයක්. පොඩි හාමුදුරුවෝ අසතුටු හිතෙන් ඇමදූ බෝපත්තික අයින් කළා. අයින් කළේ ළඟ ගලාගෙන යන ගංගාවට දැම්මේ. නායක හාමුදුරුවෝ තමයි නියෝග කළේ පොඩි නම අරන්දානම එක කියලා. පොඩිනම මුරණ්ඩුයි. පොඩිනම තරහෙන් හරි අර බෝපත් අයින් කරලා ගඟට දාලා හිතුවා ගඟේ රැලි නැගෙන්නා වගේ අන් අය මැඩ පවත්වන නුවණකින් ඉපදේවා. නායක හඳුරන්න ඇහුණා. නායක සන්නාන්ත කල්පනා කළ බෝපත් අයින් කරලා පොඩිනම මෙහෙම පැතුවා නම් මොහොතකට නිවන අමතක වුණානේ. කාශ්‍යප බුද්ධ ශාසනී සංඝයා පැවිදිණි නිවන් දකින්නේ මොහොතකට අමතකුණානේ අර ප්‍රාර්ථනා ඉදිරියේ. ඒ ස්වාමීන් වහන්සේ පැතුවා මේ රැලි වෙරළෙන් අවසන් වෙන්න වගේ මොවුන්ගේ සියලු ප්‍රඥා වාද ප්‍රභේද වාක් ප්‍රහාර ඥාන ශක්ති මා ඉදිරියේ අවසන් වේවා. බෝමළුවක් ඇමදූ කර්මයත් එක්ක විඥානය කර්ම ශක්තිය පිහිටි හැටි ඒ නායක තෙරුන් තමයි ඉපදුනේ නාගසේන මහරහතන් වහන්සේ. අපේ බුද්ධ ශාසනය බුද්ධාන්තරයක් සසරියන්ට උනා. ඊළඟට පොඩි නම තමයි ඉපදුනේ මිලිඳ රජුරෝ. දෙක්කද කර්ම ප්‍රාර්ථනා ආපු හැටි. ඒද පසක තැබේවා එහෙද පසක තැබේවා. දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සිරිපාද අභියස දණ්ඩ නමස්කාරයෙන් වැතිරි ඒ සම්මා සම්බුදුරජුන්ට ඒ දණ්ඩක්ව සිටින සුමේද තාපසතුමන්ට සම්මා සම්බුදු විවරණ ලැබෙන මොහොතේ ඇය යසෝදරා පැතුවා මල් මිටි අටක් පුදා. කර්මයක් එක්කයි පැතුවේ, පුණ්‍ය සංස්කාරයක් එක්කයි පැතුවේ. මොහුගේ පෙරුම් පුරණ ගමනේ පතිනී මම වෙනවා. ආවේ නැද්ද අසංකේය හතර කුත්කල්ප ලක්ෂය. ඈ තමයි පතිනී. ප්‍රාර්ථනාවල ස්වභාවය බලන්න. හැබැයි එක්කෙනෙක් විමුක්තියක් පතපු නිසා හරි යශෝදරා නිවන් දකින්න නෙවෙයි පැතුවේ, නිවන් දකින්න බෝසතුන්ට පතිනී. ඒක කොච්චර පුදුම විදිහට ඒ ප්‍රාර්ථනා බුදු කෙනෙක් ළඟ කරපු ප්‍රාර්ථනාව කොච්චර සසරට ආවද කියනවනම් එක්තරා ජීවිතයකදී යසෝදරා ඉපදිලා කලින් මහා බෝධිසත්වෝ මනුලෝ ඉපදිලා නැහැ. එතකොට කොයි හරි දෙව්ලෝක. එතකොට ඉපදිලා දැන් මෙයා කසාද බැඳලා දරුවොත් හදලා වයසට ගිහිලා දැන් ආච්චි කෙනෙක්. ඒ කාලේ ඉපදිලා බෝධිසත්වයෝ ඉතර බෝධිසත්වයෝ දරුණයි. යශෝදරා ගොඩාක් වයසයි. සසරේ ප්‍රාර්ථනාවල ස්වභාවය බලන්න දුටු ගමන් හිත ගියා තරුණ කෙනාට. ආච්චි කෙනෙකුට හිත ගියා තරුණ කෙනාට. හැබැයි සංසාරේ වැරදි කාමසේ වෙන ආදී යසෝදරා නොකරපු උල්තමාවියක්නේ. හිත ගියාට තැවි තැවි ඉන්නවා කියන්නේ නැතෝ. ඊට පස්සේ පුත්‍රයාට දැනුණා මේක මහ බිසවනාංශිකේ අම්මගේ වෙනස පුතාට දෙනවා. දැන් මහරජුරෝ නෑ, මැරිලා. ඊට පස්සේ පුතාට දැනිලා පුතා අම්මගෙන් මේක කොහොම හරි ක්‍රමවලින් අහගෙන ඊට පස්සේ රාජනීතිය බැලුවා. රාජනීතියට අනුව රාජනීතියේ මහ බිසවුන් වහන්සේට කැමැති කාලෙක විවාහ වෙන්න පුළුවන්. ඒතර රාජ මහාමාත්‍යෝ නීති සම්පාදකයෝ පුත්‍රයෝ සියලු දෙනා කැමති වෙලා මහ බිසවුන් වහන්සේට විවාහයක් කරලා දුන්නොත් එහෙම නීති සම්මතයි. ඉතින් ඒ නීති සම්මත ක්‍රියාව මුල් කරගෙන අම්මර එක ගන්න, අම්මට දුකක් නොවෙන්න පුතා මොකද කළේ? පුතා නීත්‍යානුකූලව උත්සවාකාරයෙන් අර තරුණයාට මේ අගබිසූන් වහන්සේ විවාහ කළා. වයසට ගිහිල්ලා ප්‍රාර්ථනාව කැරකිලා පැටි. මට හිතුණ අද කාලෙත් තියෙනවනේ ඔහොම ස්වභාවල්. ඉතින් මේ අපිට හිතෙනවා මේ පුංචි තරුණ කොල්ලන්ට මේ වයසක කාන්තාව ගැනම හිත යන්නේ ඇයි? මේ අධර්ම රාගේ විෂම ලෝභේ පෙළන්නේ ඇයි මේ හිත? හිතා ගන්නවත් බෑ තවත් කෙනෙකුට මේ වගේ චූටි කොල්ලෝ වයසක කාන්තාවන්ට අහු වෙන්නේ කොහොමද කියලා. එකට පතපු ඒවා වෙන්න ඇති. මක්කා කරන්නද යන්න වී සංසාරේ දිගටම ඕකෙම්ම. සංසාරේ ගැන වැටහීමක් තියෙන කෙනෙක් නම් මෙහෙම ප්‍රාර්ථනා නම් පතන්නේ නැහැ. ඇයි දෙයියනේ, කවුද දන්නේ ඊළඟට අනිත් එක්කෙනා මොකෙක් වෙයිද කියලා? එනවනේ පිටිපස්සෙන්. ඒ නිසා පින්වත්නි, දැන් මේකට උත්තරයක් දෙන්නත් වෙනවා. මේ ප්‍රාර්ථනා වෙනස් කරගන්නේ කොහොමද කියලා. දැන් ඔන්න ප්‍රාර්ථනාවල ස්වභාවය බලන්න. දැන් විශේෂයෙන් ධාතු සෑයන් බෝධින් වහන්සේ නමක් ළඟ කරපු ප්‍රාර්ථනා අදිෂ්ඨාන ඒවා බිඳින්න අමාරුයි. උදාහරණයක් ගත්තොත් යසෝදරාවම සම්මා සම්බුදු කෙනෙක් ළඟ වැතුවා, මේ බෝසතුන්ට පවන් සරසලා යන පත්නී මම. ඒ යසෝදරාවම එක ජීවිතයක පැතුවා බෝධිසත්ව එපා කියලා. ඒ කොහොමද? කලින් එක ජීවිතයක තමන්ගේ මල්ලි වෙලා උපදිලා යසෝදරා අක්කා මහා බෝධිසත්ව මල්ලි. පසේ බුදු කෙනෙකුට කැවුම් බෙදද්දි මල්ලිට ආපු ආවේගයකින් එන් කැවුම් ටික පාත්‍රයෙන් ගත්තා. ඒක අක්කණ්ඩි කැමති වුණේ පසේ බුදු කෙනෙකුට පුදපු දේ ගන්නවට. පසේ බුදුරජාණන් වහන්සේට පුදපු පිනට පින මුල් කරගෙන පැතුවා, මෙයා මට එපා. සමහර ජීවිතවල තියෙනවා පතපු දේ මේපා කියලාත් පතනවා. ඊට පස්සේ මේ වෙනකල් ජාතක කතා 500 ගානේම බැලුවත් ඔන්න ඔය සිද්ධි එකම එක තැනක විතරයි. අභියෝගේ පිණිස නුඹ මාව එපා කියනවනම් මං උඹව පතනවා කියලා ඒ ආවේගීත් එක කැවුම් පිදුව මල්ලි. නම් පස්සේ බුදු කෙනෙක් ළඟ ඊළඟ ජීවිතේ කැවුම් වලට ඇති වෙච්ච අරුබුදයන් නිසා බෝධිසත්ව ඉපදුනා කැවුම් මෝනක් සහිතව කුස රජුරෝ. අක්කන් දීපදුනා පබාවති. පසේ බුදු කෙනෙක් ළඟ කරපු ප්‍රාර්ථනාව නිසා එකට විවාහ කළත් ඉන්න බෑ. විරසක වුණා. හැබැයි වින්වත්නි, සම්මා සම්බුදු කෙනෙක් ළඟ කරපු ප්‍රාර්ථනාව කොච්චර බලවත්ද කියනවා නම්, ඒ ජීවිතයේම අවසානයේ ආයෙ එකතු වෙන්න උනා. එක ජීවිතයයි වෙන් වෙන්න උනේ. ඒ කියන්නේ පසේ බුදු කෙනෙක් ළඟ කරපු ප්‍රාර්ථනාව දෙවෙනි වෙනවා, සම්මා සම්බුදු කෙනෙක් ළඟ කරපු ප්‍රාර්ථනාව ඉදිරි. පැහැදිලිද? ඉතින් ඒ නිසා මේ වාගේ හැල හැප්පින් ගොඩක් උඩ යන්නේ. දැන් මේ වහනකට තමයි දාඩිය දාගෙන මතක් වෙන්නේ, බොලේ අහවල් තැන මෙහෙම පැතුවානේව, අහවල් තැන මෙහෙම පැතුවානේව කියලා. තරුණ කමට ආදරේ හිතට දැනෙච්ච ගමන් හාහා පුරා කියලා ඈස් සමග බුදුන් වඳින්න යද්දී ඈගේ හිත සනසණ්ඩයි, ඒ වගේ පැතුමක් පැතුවේ. නමුත් ධාතු සෑහක ළඟ පතලා තියෙන්නේ. සසරින් වෙන්වෙන්න බැරි වෙනවා. දැන් යසෝදරා මහ බෝධිසත්වයෝම පතපතා යද්දි ඒ වගේ ප්‍රාර්ථනාවකින් අසංඛ්‍ය හතරකින් එද්දි කෙසේනම් මහ බෝධිසත්වයෝ අභිනිෂ්ක්‍රමණය කළසේක්ද? සසරේම කොයිතරම් ලස්සන උනත් සුන්දර උනත් යසෝදරාව අත්හැරලා තපස් රකින්න යන්න පුළුවන් බෝධිසත්වයන්. ඇයි එහෙම වෙලා තියෙන්නේ? බෝධිසත්වයෝ සංසාරේ පතලා තියෙනවා. මට උපනෝපන් ජීවිතේ සෙනෙහස හට ගන්න එපා කියලා, බැඳීම හට ගන්න එපා කියලා බොහෝ කොට පතලා තියෙනවා බෝධිසත්වයෝ. යසෝදරා බැඳීම පතද්දී මහා බෝධිසත්වයෝ උපනෝපන් ජීවිතේ සෙනෙහස මා තුල රඳින්න එපා කියලා පතලා තියෙන නිසා මේ ලෝකෙම තමන්ට ආදරය කළත් තමන්ගේ හිත බැඳෙන්නේ නැහැ. මා කියන විස්තරේ ලොකු ස්වාමීන් වහන්සේ ළඟදී පරිවර්තනය කළ ජාතක පොත් වහන්සේගේ 44 වෙනි පොත් වහන්සේ. මේ පොත් වහන්සේ තමයි අවසාන ළඟදී පරිවර්තනය කළේ. මේ ජාතක පොත් වහන්සේගේ තියෙනවා කන්න කියලා ජාතකය. ඒ කන්න කියන ජාතකේ මේ පොත අරන් කියවන්න ජාතක කතා 44 වෙනි පොත පුදුම ලස්සනයි. පුදුම ලස්සනයි. ඒකේ කන්න කියන ජාතකයේ තියෙන මහ බෝධිසත්වයෝ සංසාරේ පතපු ප්‍රාර්ථනා. එක ප්‍රාර්ථනාවක් තමයි මා තුල සෙනෙහස රඳින්න එපා. මා තුල ප්‍රේමයේ බැඳීම ගැට ගැහෙන්න එපා කියලා. ඒ නිසා කොයිතරම් අනිත් අය Tamanට ආදරෙන් හිටියත් තමා ළඟ වෙලි වෙලි හිටියත් තමන්ගේ හිත වෙලෙන්නේ නැහැ. යසෝදරා ලතාවක් වගේ එතෙද්දි මහ බෝධිසත්වය වෘක්ෂයක්. බෝධිසත්වය එතෙන්නේ නැහැ. යසෝදරා ප්‍රාර්ථනාවෙන් වෙලෙද්දි ලතාවක්සේ මහ බෝධිසත්වය මහා අරටු සහිත වෘක්ෂයක්. සයි යසෝදරා එතෙන්න පුළුවන් බෝධිසත්වයන්ගේ, බෝධිසත්වය එතෙන්නේ නැහැ. ඒ හේතුව කිම? ඒ හේතුවත් ප්‍රාර්ථනාවක් නෙව, මා බෝධිසත්වය පතලා මා තුල සෙනෙහස බැඳීම රඳින්න එපා කියලා. බැඳීම රඳින්න එපා කියලා. නැත්තම් අපිට කවුරු හරි කෙනෙක් ආදරය කළොත් ඒ ආදරයට සාපේක්ෂව අපිත් ආදරය කරනවා. ඒතර ගොඩක් ආදරය වෙලා මේ ආදරේ වෙන් වෙද්දී දැනෙන දුක, දැනෙන ශෝකය, දැනෙන සන්තාපය ගැන මා ඔබට අමුතුවෙන් කිව යුතුද? ඔබ බැඳීම නිසා, ප්‍රේමය නිසා දුක් විඳලා නැද්ද? ඉන්දියාවේ කොරෝනා රෝගීන් ඔක්සිජන් නැතුව මැරෙද්දී තමන්ගේ බිරිඳ උසුම ගන්න අමාරුවෙන් වෙවුලද්දී ස්වාමියා ඈව පපුවට තුරුළු කරගෙන කෑ ගහනවා, මෙයා විතරයි මට හිටියේ, මෙයා මගෙන් වෙන් වෙන්න දෙන්න එපා, ඔක්සිජන් ගේන්න, මෙයා විතරයි මට ඉන්නේ. මේ වාගේ ප්‍රේමේ විලාප මැදයි අර ස්ත්‍රිය මැරෙන්නේ. ඊට ප්‍රතිබත්ත සිතකින් මැරිලා එනව නේද මනුස්සය ළඟට? එනව නේද මනුස්සය ළඟට? භයානකයි මේ සංසාරේ. භවපච්චා ජාති, කර්ම සකස් වෙන විදිහට, චේතනාව ප්‍රාර්ථනාව සකස් වෙන විදිහට, ඊට අදාළව කර්මත් සකස් වෙනකොට උපදිනවා ඊට අනුව. බලන්න සංසාරයේ දිහා කොයි තරම් භයානකයිද කියලා. ඉතින් ඒ නිසා දැන් සමහර වෙලාවට අපි කියනවා කට්ටියට බුදුරජාණන් වහන්සේ සරණ යන්න, ධර්මයේ සරණ යන්න, ආර්ය මහා සංඝරත්නයේ සරණ යන්න කියලා කියනවා. සරණ පිහිටන්නේ දෙවිවරු ගැන, ගුප්ත විද්‍යාව ගැන, ඒවා දේවල් ගැන ඉක්මනට විශ්වාසී භක්තිය පිහිටනවා. තුනුරුවන් ගැන ඒ තරම් පිහිටන්නේ. ඇයි මේ සංසාරයේ අපි දේවදාසියෝ වෙලා, දේවදාසියෝ වෙලා අප්‍රමාණ වෘත රැකලා ඔවුන්ට දාසකමට ප්‍රතිඥා දීලා. ඔය ඉන්දියාවේ තියෙන සමහර පූජාවලදී මේ ගව් ගණන්, යදුන් ගණන් පාගමනින් ඇවිල්ලා අපි දැකලා තියෙනවා. පාරේ කලන්ද දාලා වැටෙනවා, කකුල් වලින් ලේ ගලනවා. ඒ මිනිස් වෙන යාත්‍රාව ඒ වගේ ඇවිල්ලා යදුන් ගානක් අර දෙවියන්ගේ නම කිය කියා ඇවිල්ලා ඒ දෙවියන්ගේ දෙවල ඉදිරියේ සිහිසුන්ව වැටෙනවා. මම දාසිය, මම දාසයා කියලා. උපනෝපන් ජීවිතේ මේ ප්‍රාණය දේව ඔබට පූජා කරනවා කියලා දෙවියන්ට පුදනවා. ඔය වගේ එක්කෙනින් වෙන පුණ්‍ය සංස්කාරයක් මුල් කරගෙන ලංකාවේ ඉපදිලා මහාන වුණා කියන්නකෝ, තිසරණේට හිත දෙන්නේ ආයෙත් අර දෙවියන්ගේ දාසකමට දෙවුලක් දාන්න වෙනවා. ඔන්න ඔය විදිහට තමයි තමන්ගේම ප්‍රාර්ථනා තමන්ට හරස් වෙන්නේ. තමන්ගේම ප්‍රාර්ථනා තමන්ට හරස් වෙන්නේ. මේවා දිහා බලනකොට මේ වසංගත පසක තැබේවා. මේ හිත ඇතුලේ කොයි තරම් මෝඩකමක් කළද අපි. මේ මිනිහා එපා කියනවා, වෙන මිනිහෙක් හම්බ වෙනවා. ඊට පස්සේ දරුවන්ගෙන් බැටකන අම්මා, අටපිරිකර පුද පුදා, චෛත්‍ය වැඳ වැඳ, කඳුළු සලසලා කියනවා, බුදුරජාණන් වහන්ස උපනූපන් ජීවිතයකට දරුවෝ එපා. ඔන්න පැතුවා. තවත් සංස්කාරයක් මුල් වෙලා ඊළඟ ජීවිතේ උපදිනවා, දරුවෝ නැහැ. ඉතින් ධාතු සෑයක් ළඟමනේ පැතුවේ දරුවෝ එපා කියලා. ඒ මහ සෑය ළඟ මාය ගිහිල්ලා පතනවා දරුවෝ ඕන කියලා. ශාස්ත්‍රුණාංශ ජීවමානව බලාගෙන ඉන්නවා නම් මේ මිනිස්සුන්ගේ විගඩම් පෙනේවි පිස්සෝ ටිකක් වගේ. එක ජීවිතයක ඕන කියලා පතනවා, එක ජීවිතයක එපා කියලා පතනවා, ගෑනු එපා කියලා පතනවා. ඊළඟ ජීවිතේ සෑය ළඟ වැඳගෙන බලාගෙන ඉන්නවා, මට කවුරුත් කැමති නෑ, මට පෙම්වතියක් නෑ, මාව දාලා යනවා කියලා සෑය දිහා බලපත හිතා හිතනවා. අනේ ඇයි ස්වාමීනි මාව තනිකඩ වූයේ. ඔය සෑය ළඟමයි කලින් ස්ත්‍රීන් එපා කියලා පැතුවේ. ජීවමානව නම් මේ සෑය කතා කරයින, බෝධින් වහන්සේ කතා කරයින, අපේ කම්පුරා කියයි උඹ පිස්සෙක් කියලා. අපේ කම්පුරා කියයි උඹ පිස්සෙක් කියලා. එක ජීවිතයක පතන දේ තවත් ජීවිතයක එපා කියනවා, තවත් ජීවිතයක එපා කියන දේ තවත් ජීවිතයක ඕන කියනවා. මේක නම් පුදුම සංසාරයක්. මේක පුදුම සංසාරය. දැක්කද අපේ ජීවිතේ කැරකි කැරකි ඇලහැප්පෙන් වලට ලක්විවි යන හැටි. අපිට සංසාරේ පේන්නේ නෑනේ, අපිට සසර පේන්නේ නෑනේ. මේ ධර්මයේම හැසිරිලා, මේ ධර්මයෙන් දුලම හිත දියුණු කළ යම් කිසි කෙනෙක් පුබ්බේ නිවාසානුස්මති ඥානේ ඉපැද්දුවොත් අන්න ඔහුට නම් පෙනේ තමන් සංසාරේ කරපු මෝඩකම්, අපි කරපු ප්‍රාර්ථනා. ඉතින් දැන් උනත් අපි කියනවා චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න. දැන් අපි කියමු අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ සිංහනාදයක් කළා, ගෞතම බුද්ධ ශාසනයේ ධර්මය අවබෝධ කරන්න කියලා. එහෙම සිංහනාද කර කර යද්දී ඒ සිංහ හඬ ඇයි මේ මිනිසුන්ට වදින්නේ නැත්තේ? ඇයි මිනිසුන්ට මේ ජීවිතේ ධර්මය අවබෝධ කරගන්න බැරි? ඒකට හේතුව තමයි මාසිය ගණන් සංඝයාට දම් බෙද බෙදා චෛත්‍ය අතින් හද හදා ගරා වැටුණු සෑයවල් පිළිසකර කර කර ඔබ හිතන්න රුවන්වැලි සෑය ගරා වැටලා තියෙද්දී ආපහු හදද්දි මිනිසු පැතුවේ මොකද්ද? මෙතේ බුදුන් දකින්ද, මෙතේ බුදුන් දකින්දයි පැතුවේ. දැන් අපි කියනවා ගෞතම බුද්ධ ශාසනයේ ධර්මය අවබෝධ කරන්න කියලා. ඒක යන්නේ නැහැ හිතට. ඇයි මේ හරස්ුනේ? මොකද්ද ප්‍රාර්ථනා? එතකොට පැතුවේ මෙතේ බුදුන් දකින්න ආසයි. දේවදත්ත බුදුරජාණන් වහන්සේ දැක්කේ නැද්ද? ඊළඟට කෝකාලික බුදුරජාණන් වහන්සේ දැක්කේ නැද්ද? ඊළඟට චින්චිමානිකාව දන්සභා මණ්ඩපයට ආවි බුදුන් දැක්කේ නැද්ද? බුදුන් දකින්න පැතුවා ධර්ම අවබෝධය නෑ. එහෙනම් ඒ ප්‍රාර්ථනාවෙත් සිදුරක්, ඒ ප්‍රාර්ථනාවෙත් සිදුරක්. චෛත්‍ය ඒකයි ගෞරවයෙන් යන්න කියන්නේ ධාතු සෑයක් ළඟට. ධාතුන් වහන්සේලා වඳිනකොට, බෝධින් වහන්සේලා වඳිනකොට, ස්තූප වඳිනකොට, මහා පිංකම් කරනකොට කල්පනාවෙන් ඉන්න ඕන පින්වතුනි. අම්මයි දුවයි ධාතු සෑයක් වඳින්න ගියා. යනකොට මල් ආසනේ රොඩු කහට වැටිලා පරමල් තිබුණා. අම්මා පරමල් ටික මෙහෙම අයින් කරලා කිව්වා, දුවට කිව්වා හිටපන් මං ගිහලා වතුර ටිකක් අරන් එන්න. ඒක දුවගේ හිතට ඉච්චර ගියේ නෑ. කෙල්ල ඉතින් ලස්සන බුදුගුණ කවි ටිකක් කිය කිය අර ගෙනාපු මල් ටික ආසනේ තිබ්බා. බුදුගුණ කවි කිය කියා තිබ්බේ. දැන් අද වුණත් කවියක් අට පාඩම් පුංචි දෝනි මල් තියන්න පුළුවන්. මේ මල මම නෙලා ගත්තේ මගේ මල් වත්තෙන් කිය කියක් තියන්න ඉඩ තියෙනවා. ඉතිවිසෝ ගාථාව කියාගෙන කිය කියක් තියන්න ඉඩ තියෙනවා අදටත්. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. කිය කියා මල් ටික තියන්න ඉඩ තියෙනවා අදටත්. දෝනි බුදුගුණ කවි කී කිය තමයි මල් ටික තිබ්බේ. මල් ටික තීතියා ලස්සනයි මල්. එතකොට මෙයාට හිතුණා මේ පිනෙන් මට උපනූපන් ජීවිතේ අනිත් අය උමතු කරවන රූපයක් ලැබේවා කෙල්ලට හිතුණානේ. කවුරු හරි ගියපු එකක් හරි අහලා වෙන්නේ අනේ යාව දැක්කම උමතු වෙනවා කියලා කියනවනේ මහා මිනිස්සු. ඒව පුංචි කෙල්ලට ඇහුණා. පුංචි කෙල්ල පැතුවේ ඒක. ඊට පස්සේ මොකද උනේ? අම්මා එනකොට මල් ටික තියලා කිව්වා, "වසලින් මං කිව්වනේ එනකල් හිටපිය කියලා." ඉතින් කෙල්ල කිව්වා, "දැන් මං වසලිනම් අම්මත් වසලිනි කිව්වා. මම වසලිනම් උඹත් වසලිනි කිව්වා." නුදුකින් මෙහෙම කෙල්ලු කියලා අම්මා පැන් ඉස්සා. එච්චරයි. ඒ දෙන රණ්ඩුනේත් නැහැ ඉතින් යාට මල් පූජා කරලා වැඳලා ආවා. බුදුන් ඉදිරියේ මල් පුදා චේතනාවත් එක්ක මොහෝ වූ චේතනා ශක්තිය, ප්‍රාර්ථනා ශක්තිය අම්මාට වසලි කිව්ව නිසා ඉපදුනා වසල කුලෙ. ලස්සන අන්න ඇගේ සිත් උමතු කරනවා. ඇගේ නම ස්වර්ණ තිලකා. ස්වර්ණ තිලකා. ඒ ගමේ කිසිම ගොල්ලෙකුට කැමති නැහැ කෙල්ල. එච්චර ලස්සන නිසා එයා ආස රජ කෙනෙක්ගේ බිසවක් වෙන්න. නමුත් වසල කෙල්ලෙක්. ඒ නිසා පාරේ යද්දිනුත් ඈ සළුවෙන් මොහුන වහගෙන යන්නේ. ගෙදරින් වැඩි යන්නේ. ගමේ හිටපු ප්‍රධානම ඒ වසල ගමේ ප්‍රධානියාගේ පුත්‍රයා යෝජනාවක් දැම්මා. ඊට පස්සේ කිව් ඒ යෝජනාවට මෙයා තරේ සැරපරස උපතික්ෂේප කළා. කොල්ලගේ හිත රිදුණා. ආ හිටපන් කියලා රජමාලිගාවට ගියා. රජමාලිගාවට ගිහිල්ලා රජුරෝ ඉදිරියේ කියා හිටියා, රජතුමනි මේ වාගේ කෙල්ලෙක් ඉන්නවා ස්වර්ණ තිලකා කියලා. රජ කෙනෙක්ගේ බිසවක් වෙන්නයි කැමති. ඒ කියන්නේ රජවරු වසල කුලයේ අය මාලිගාවටවත් වැද්දා ගන්නෙ නැති තරම්. මෙයා ආවෙත් පණිවිඩයක් කියන අදහසින්. ඒ නිසා ඒක දැනෙන්නත් එක තමයි තමන්ගේ ඇඟිල්ලේ තරමට ඉදෙමෙන් නැති එකට රජ්ජුරුව දඬුවම් කරાવી කියන අදහසින් අර කොල්ල පණිවිඩේ දුන්නේ. රජ්ජුරුව කිව්වා හිටපන් හොඳ වැඩක් කරන්න. අපේ පුරෝහිත බ්‍රාහ්මණයා මට බමුණගේ නම මතක නැහැ. ඒ අය ස්ත්‍රියට කැමති නැහැ. රජතුමාගේ පුරෝහිත බමුණා ස්ත්‍රීන්ට කැමති නැහැ. කොච්චරද කියනවා නම් පාරේ යනකොට රජ මාලිගාවට යනකල් පාරේ දෙපැත්තේ ස්ත්‍රීන් ඉන්න බෑ. කලින්ම වෙනම සේනාවක් යවනවා. සඳුන් කිරිපැන් පාරට එහිනවා ස්ත්‍රීන්ට පෑගිච්ච කිලිටු පාරේ මං යන්නේ නැහැ කියලා. එච්චර ගෑනු එපා වෙලා. ඊට පස්සේ සඳුන් කෙල්ලෙක් බැරි වෙලාවත් ස්ත්‍රියක් දැක්කොත් එහෙම සඳුන් කිරිපැන් වලින් ඇස් දෙක හොදනවා. නොදැකිය යුතු දෙයක් දැක්කා කියලා. ඒ වගේ තමයි ඒ බ්‍රාහ්මණයා රාජසභාවට එන්නේ. ඒ බ්‍රාහ්මණයා රාජසභාවට එන දවස්වලට ස්ත්‍රීන්ගේ නඩුවත් විභාග කරන්නේ නැහැ. ස්ත්‍රීන්ගේ නඩු විභාග කරන දවස්වලට බ්‍රාහ්මණයා කැඳවන්නෙත් නැහැ. රජ්ජුරුව කිව්වා ඔය කෙල්ල පුළුවන් නම් ඔය අපේ පුරෝහිත බ්‍රාහ්මණයාට විවාහ කරලා දෙන්න බමුණු කුලෙනි කිව්වා. ඊට පස්සේ ඔය පණිවිඩේ ගියා. එතකොට මේක හාහූ ගාගෙන ගියා රාවපති රාව. එතකොට ප්‍රදේශ රජවරුන්ට ගියා රොඩි ගමේ ඉන්නවා ඒ ලස්සන කෙල්ලෙක් රජකුමාරවරු පතනවා කියලා. ඊට පස්සේ අර බමුණට රාජ නියෝගින් විවාහ කරන්න කෙල්ල ගෙන්නගෙන යනවායි බමුණාගේ ගෙදෙට කියලා පැතිරිලා ගියා. රාජකුමාරවරු මේ මාන්නංකාර කෙල්ල කවුද කියලා බලන්න රාජ්‍ය පහකින් කුමාරවරු ඒ මාවතට ඇවිල්ලා හිටියා. මාන්නකාරී කවුද කියලා බලන්න. ඒ මාන්නකාරී කවුද කියලා බලන්න හදනකොට ඒ යන පාරේ අර ස්වර්ණ තිලකා වස්ත්‍රයේ මෝනේ මෑත් කළා. රාජකුමාරයෝ දිහා බැලුවා. බලනකොට ඇඟ පිච්චිලා ගියා. හිත උමදුනා රජ කුලයෙන් අපිට නීති දාලා තියෙනවා වසලයක් බඳින්න එපා කියලා. මේ වාගේ සුන්දර ලලනාවක් නැති මාගේ ජීවිතේ කුමටද කියලා ඉන්දියාවේ පින්වතුනි එදා රාජකුමාරවරු 5 දෙනෙක් තමන්ගේම කඩුවෙන් තමන්ගේම බෙල්ල කපා ගත්තා. මෙයාව බඳින්න බෑ කියන නීති ඉදිරියේ බඳින්න බැරි ශෝකෙට රාජකුමාරවරු 5 දෙනෙක්ගේ ගෙල සිඳුනේ ස්වර්ණ තිලකා කරපු ප්‍රාර්ථනාව. ඊට පස්සේ අර ස්ත්‍රීන් පෙන්නෙන්න බැරි බ්‍රාහ්මණයා ඉන්නේ. ඒ බ්‍රාහ්මණයාගේ නිවසට මෑව අරගෙන ගියා. ස්ත්‍රියක් කියලා කියනකොටම තූ තූ කියලා කිර ගැහුවා. නෑ බ්‍රාහ්මණය රජතුමාගේ නියෝගෙන් ආවේ මොහොතක් බලන්න. ඊට පස්සේ නෑ නෑ කියලා කිව්වා. වදෙන් පොරෙන් බ්‍රාහ්මණයාට පොඩ්ඩක් ඈගේ නෙත්සඟල පෙන්නුවා. ඈගේ නෙත්සඟල පෙන්නු සැනින් ඒ බ්‍රාහ්මණයාගේ ඇරුණ නෙත් වහගන්න බැරුව ගියා. ඇරුණ කට වහගන්න බැරුව ගියා. බ්‍රාහ්මණයා උමතුණා. ඇයි ආ පැතුවේ එහෙමයි? බ්‍රාහ්මණයා උමතුණා. උමතු වෙලා ඈම මට ඕනෑම මට ඕනෑම මට ඕන. ඊට පස්සේ දඟ ඉන්න අය කියනවනේ බමුණුම් අපි බ්‍රාහ්මණ කුලේ, ඒ නිසා මෙහෙම මෙතන කුල ප්‍රශ්නයක් තියෙනවා. මෙහෙම කිසිවකට අහන්නේ ඒ නිසා ලොක්කෝ වගේ මම නම් ඕවට නෑ අරක නෑ මේක නෑ කි කිය සමහර අය සෙල්ලම් දාගෙන ඉන්නවා. හරි රූපයක් ඇහැට මොනිච් වෙච්ච ගම සුන්නත් දූලි වෙලා යනවා. නිසා මොකට කට ඉස්සර නොකරගෙන ඉන්න එක හොඳයි. ඊට පස්සේ මොකද උනේ? බැරිම තැන විවාහ කරලා දුන්නා. ඒ පුරෝහිත බ්‍රාහ්මණයා තමයි සියලු රාජ්‍යවල රාජකුමාරවරු ඇමති කුමාරවරුන්ට උගන්වන්නේ. කසාද බැන්ද දවස් ඉඳලා මාස හතරක් මේ එළියට එන්නේ බ්‍රාහ්මණයා මාලිගාවෙන්. අත්තිලා වෙච්ච වැඩි. ඊට පස්සේ දැන් මාස හතරක් ශිල්ප ඉගෙන ගන්න නැහැ ශිෂ්‍යයන්ට. ශිෂ්‍යෝ කල්පනා කළා මේක හරියන්නේ නැහැ. අපි ඔය උපක්‍රමෙන් ස්වර්ණ තිලකම් මරමු. ඕකි නිසා මේ ඔක්කොම. දැන් පුරෝහිතයන් මරලා හරියන්නේ නැහැ ශිල්ප ගන්න කාගෙන්ද? ඊට පස්සේ පුරෝහිතතුමා මොන ගහින්ද ශිෂ්‍ය ඔක්කොම එලා පණිවිඩයක් ඇව්වා. ඊට පස්සේ ඕන්නේ ඇයි මොකද කියලා ඇහුවා. ඔබතුමත් ඔබතුමාගේ බිරිඳත් වීදියේ සංචාරය කරනවා බලන්න බොහෝ දෙනා මනාපව සිටිනවා. බමුණා ඉතින් බමුණු මාන්නේ අගේ පුත්‍රය කියලා. මේ වීදියේම සොළොස් කලයක් රාපවලා සැඩ ඇතෙක් වීදියක බැඳලා තිබ්බා ස්වර්ණ තිලකා එන්නකොටම අත්තරේම. පාර එනකොටම අත්තරියා. ඇතා දූවිලි නංවගෙන ඇවිල්ලා ස්වර්ණ තිලකා ළඟට ඇවිල්ලා ඇතා බමුණට හපං. ඇතාටත් පිස්සු වැදුණා. ඇතා හොඬ වැල දාලා ඈ වැළඳගෙන පිටේ තියාගත්තා. ඇතත් මේ ගෑණී ඔළුවේ තියාගත්තා. ප්‍රාර්ථනාවල මේ සද්ධර්ම ලංකාරී තියෙන්නේ පතන් එපා හීන දේවල් කියලා. ඊරස ආයේ වෙනම මෙහෙයුමක් දියත් කළා. ඇතාගේ පිටින් ස්වර්ණ තිලකා බස්වා ගන්න. එදා රාත්‍රියේම කුමාරවරු කතා වෙලා මාලිගාවට පැනලා ස්වර්ණ තිලකා පිටි වලට කපලා දැම්මු. මහා විනාශයක් ඇති වුණාද? ඇස් මල ශෝකෙන් බ්‍රාහ්මණයාද මිය ගියා. ප්‍රාර්ථනාව කරස් විච්ච හැටි දැක්කද? පතන්න එපා. සමහර අය රූපේ කටහඬයි පතනවා. රූපේ කටහඬයි නිසාම විනාශ වෙනවා. ඉංගි බිංගි දඟරවලට කට්ටිය පතනවා. දැන් ඔය එක එක සුපර් ස්ටාර්වල චූටි ළමයි කෙල්ලෝ කොල්ලෝ නටනවා ආසාවට අනිත් අයත් අහිතේ ඒ ප්‍රාර්ථනාව වඩනවා. අනේ මටත් මෙහෙම විදුලියක්සේ රූ රැසේ අඳිනා ලෙසේ අත් දෙලදිදී විදුලිය පබා වගේ නටන්න ලැබේවා කියලා. එතකොට උපනෝපන් ජීවිතෙන් නළඟනක්. කොල්ලෙක් කියලා ඉපදුනත් එයාට සිටු කුලයේ ඉපදුනත් රජ කුලයේ ඉපදුනත් නටන්නම තමයි හිත යන්නේ. එතනින් එහාට හිත වැඩ කරන්නේ. ප්‍රාර්ථනා ප්‍රාර්ථනා. ඒ නිසා පින්වත්නි මේ විදිහට ජීවිතයේ ප්‍රාර්ථනා වලින් යද්දී මිනිසයාට බාධා කරන හැටි. ඒ නිසා මෝඩකම් වලට සංසාරේ තම තමන්ගේ විච්ච මෝඩකම් වලට දැන් මොකද කරන්නේ? දැන් ඊළඟ උත්තරයකුත් දෙපැයි. දැන් කොච්චර උදාහරණ වලින් කිව්වත් දැන් තමන්ව මතක් වෙනවා. දැන් මමත් ඔහොම කළා තියෙනවනේ මමත් ඔහොම කළා තියෙනවනේ කියලා. දැන් උත්තරයක් බලමු මේකට. ඒ තමයි පින්වත්නි ඒකටත් මම වෙච්ච සිදුවීම් කියන්න. මේ ප්‍රශ්නේ ජයගන්න, ඒ කියන්නේ මේ මෝඩ ප්‍රාර්ථනාවල තියෙන භයානකකම ධර්මයේ අහද්දි දැන් හිතෙනවනේ අපිට. දැන් වැඩි ඕනේ මේ නෝන වැදින බෝසත් කතා 44 වෙනි පොතේ තියෙනවා ලස්සන ජාතක කතාවක් ගත පඬිත ජාතකය කියලා. රජ කෙනෙක් මල්ලවපුරකාරයෙක් මරද්දි මල්ලෝපරකාරයා වෛරයක් ඇත කර ගත්තා උපනූපන් ජාතිය මං ඔබව මරණවා කියලා. ඇත්තට මේ මල්ලෝපරකාරයා යක්ෂයෙක් වෙලා ඉපදිලා අර මුළු පවුලම විනාශ කරනවා. ඔක් ගත පණ්ඩිත ජාතකයේ තියෙනවා 44 වෙනි පොතේ. ඒ වගේ සමහර අය වෛරයට කියන්නේ මං මැරුණත් උඹ ඉන්න තැනට එනවා. මං මැරුණත් එනවා, නයෙක් වෙලා එනවා, මං පලිගන්නවා. මේ වගේ වත්තිසෙන් භයානකයි. කවුරු හරි ඒ වගේ දේවල් ඔබට කියලා තියෙනවනම් මං ඔබෙන් පලිගන්නවා උපනූපන් ජීවිතේ කියලා. තව කතාවක් තියෙනවා මේ මතක් වුණා මට, මේ ප්‍රාර්ථනාවල තියෙන භයානකකම. මම මීට කලිනුත් ওই විස්තරي කියලා ඇති. ඉස්කෝලේ යන කාලේ ළමයි ටික වට වෙලා කෙල්ලෙකුට විහිළු කරනවා. ඊට පස්සේ මේ කෙල්ල ගොඩාක් එකෙන් පීඩා විඳ විඳ හිටියේ. එතකොට එක කොල්ලේ නිතර විහිළු කරනවා. මේ කෙල්ලට හොඳටම තරහ ගියා. තරහ ගිහිල්ලා කිව්වා, මං ඔබට සාප කරනවා, මං සාප කරනවා, මං සාප කරනවා, තොට ඉපදෙන දරුවෝ විරූපී වේවා කියලා සාප කළා. ගොඩාක් සාප කළා. ඊට පස්සේ ඔන්න මේ ගෑන් ළම ඉගෙනගෙන කියාගෙන හිටිය පස්සේ කාලෙක යෝජනාවකින් විවාහ වුණා. විවාහ වුණේ අර කොල්ලත් එක්කමයි. සසර දිහා බලන්න මෙයාට එක ගානක් නැතුන. ඉස්කෝලේ යන කාලේ අවුරුදු 4-5ක් ගිහිල්ලා එයා රස්සාවක් කරන් පස්සේ විවාහ වුණේ යත් එක්කම. ඔන්න දරුවෝ ඉපදුනා. ඒ ඉපදුන දරුවෝ විරූපී. දැන් අපි දවසක වැඩසටහනකට යනකොට චිට් එක ලියලා එවලා තිබ්බතින් හිතා ගන්නත් අමාරුනේ. නිර්සමංකව මේකේ ලියලා එවලා තියෙන කෙනා ඉන්නවා නම් ඇවිල්ලා මුණ ගැහෙන්න. දරුවෝ 3 දෙනත් එක්ක ඇවිල්ලා මුණ ගැහුණා. මම බැලුවා ලස්සන ළමයි 3 දෙනි. අම්මට පේන්නේ කැතට. ළමයි 3 දෙනා ලස්සනයි. අම්මට පේන්නේ කැතට. ඒක අපිට කර්මයක් විදිහට දැම්මන් සමහරවිට මෙහෙම වෙන්නත් පුළුවන්. ඒ තමයි දැන් අර පරණ සිද්ධි අම්මට මතක් වෙනවනේ. මතක් වෙන නිසා අම්මට නිතර නිතර මානසිකව මේක බලපාලා ඇති. ඉපදින දරුවා කැතවිද දන්නේ නැහැ. කැතවිද දන්නේ නැහැ කියලා. ඒ අම්මගේ මානසික ස්වභාවය නිසා ලස්සන ළමයි කැතට පේනවා. ඇයි ඉතින් ආදරේ රාගේ වැඩි වුණාට පස්සේ කැත අය ලස්සනට පේන්නේ? ආච්චිලා තරුණයි වගේ පේන්නේ නේ. ඒ නිසා මේකත් වෙන්න පුළුවන්. නමුත් කර්මාන රූපයි. එතෙන්ද හිත හැදුනේ දාන සාප කරපු නිසා. භයානකයි මේවා. ඊළඟට සමහර වෙලාවට ඕකුන්ට පරම්පරා පිටින් විනාශ වෙන්න ඕන කියනවා උන්ගේ මට කරපු දෙයට කියලා සාප කරනවා. සමහර ඊළඟ ජීවිතේ සාප කරපු කෙනාගේම බිරිඳ වෙලා උපදිනවා සාප කරපු කෙනා. එතකොට එයාලගේ පරම්පරාව තමයි විනාශ වෙන්නේ. කොහොමද? ඒ නිසා මේ හිස් ප්‍රාර්ථනා රාගේ මුල් කරගෙන, ద్వේෂේ මුල් කරගෙන මේ කරන ප්‍රාර්ථනාව අපිට බාධා පිනසම පවතිනවා, දුක පිනසම පවතිනවා. මේකෙන් නිදහස් වෙන්නේ කොහොමද? ඒකට ඕන පින්වත්නි, ඉස්සල්ලාම මේ ස්වභාවය තේරෙන්න ඕන. ඔන්න ඔබට තේරුණා යම් විදිහකට. දැන් මොකක්ද ඊළඟට කරන්නේ? ඊළඟට කරන්න ඕන චිත්ත ශක්තිය උන මට මේකෙන් නැගිහිටින්න ඕන. මට එක්තරා ආරණ්‍යයක මහරවෙන් ආපු ළමයෙක්ගේ විස්තරයක් අහන්න ලැබුණා. ඒ තමයි මේ පුතා බනහලා කොමාරි සංසාර දුකෙන් නිදහස් වෙනකොට අම්මලා කියලා එනං අර ආරණ්‍යයට ගිහිල්ලා මහණ වෙන්න. නමුත් මෙයා කලින් කෙල්ලෙක් එක්ක යාළු වෙලා ඉඳලා. මට මේක සිද්ධ වෙලන් කොච්චර අවුරුදු ගානක්ද කියලා මතක නැහැ. ටිකක් අවුරුදු ගානක් වෙනවා ඇති දැන් වෙනකොට. ඊට පස්සේ දැන් කෙල්ලට ආරංචි වුණා අරයා මහණ වෙන්න ගියා. ඊට පස්සේ මහණ වෙන්න ගියා කියලා ආරංචි වුණාට පස්සේ මේ කෙල්ල හොයාගෙන ගියා ආරණ්‍යයට. අර කොල්ලා ගහක් ගහක් ගානේ හැංගුණා අර කෙල්ලට මුණිච්ච වෙන්නේ නැතුව. එන් කෙල්ල කොල්ලට ඕන නිදහස් වෙන්න. දැන් කෙල්ලට ඕනේ එහෙම බෑ. ඔය අපි දෙන්න එකටයි ආදරය කළේ. එකට ආදරය කළා ඔයාට තනි තීරණ ගන්න බෑ. කෙල්ල එහෙමයි කිව්වේ. ගෙවල් වලට කිව්වා අපි දෙන්න ආදරය කළා. ඔයාගේ පුතාට තනියෙන් මාන වෙන්න බෑ. එහෙනම් දෙන්න මේක තන මහන වෙමු. හොඳට තියේ. දෙන්න මේක තැනට මහන වෙමු. එහෙම නැත්තම් බෑ. ආය කොල්ල හොයන්ගේ ආය කොල්ල හැංගුණා. කෙල්ල ගෙදරාව ගෙදරැවිල්ලා මෙතන ඇගේ කටුවකින් සිදුරු කරගෙන ලේ අරන් කොලේක ලිව්වා, මං ඔයාට ආදරි ආදරි ආදරි, ඔයා නැතුව මට ඉන්න බෑ, මං ඔයා පිටිපස්සෙන් එනවා එනවා එනවා එනවාමයි කිය ලේවලින් ලියලා එතනම බිල්ලි වෙලදාගෙන මැරුණා. කොහොම ප්‍රාර්ථනාවක්ද? ඔය විස්තරේ ඔය විදිහටම කොල්ලට ආරංචි වුණා. ඒ වාගේ තැනක කොන්ද කෙලින් තියාගන්න ඒ කොල්ලට කොච්චර හයියක් තියෙන්න ඇතිද? කොල්ලා කිව්වා, උඹ මගේ පිටිපස්සෙන් එනවා නම් උඹට මා ළඟට එන්න බැරි ජීවිතයක් මං හදා ගන්නවා. පෙරටත් වැඩිය සිල්වත් වුණා, සද්ධාව ගොඩාක් දියුණු කරගත්තා, බණ භාවනාවට යොමු වුණා, සද්ධා සීල සුත තියාග ප්‍රඥා ගුණධර්ම දියුණු කරගන්න ගත්තා, අසුපින් ගොඩාක් පොත් ගෙනියලා ආරන්නේ කියවන්න ගත්තා, අනිත් අයට ධර්මයේ කියන්න ගත්තා, චෛත්‍ය බෝධි තමන්ගේ අතින් හදන්න මහන්සි ගත්තා, ගොඩාක් පින් කළා. අදට තියෙන කොන්ද පණ නැති ලාමක චරිතයන් නම් මානසිකව වැටෙනවා. ඇයි තමන් ආදරය කරපු කෙල්ලනේ. නමුත් ඔය ප්‍රාර්ථනාව භයානකයි අර කෙල්ලගේ. සමහරට ඈ යක්ෂණියන් නම් පන්නනවා, තව වෙනත් භූත ජීවිතයන් නම් පන්නනවා. සමහරට අර වෛරේ ක්‍රෝධේ ඒවත් එක සමහරවිට නිරේ හරි ඉපදෙන්නේ නැති. තවත් කාරණාවක් කියන්න ඕන, ඔය වගේ මේ ජීවිතේ නම් සමාජලාවට පතලා නැතුව ඇති. සංසාරයේ එකටින්ට පතපු අය සමාජයට දැන් නිරේ, නැන් තිරිසන් ලෝකේ කොයි හරි ඈතක මූණට මූණ මුණිච්ච නොවිච්ච නිසා හරස්සුන්නේ. හැබැයි මුණ ගැහෙන දවසක් එනවා, ඊට කලින් මේකෙන් නිදහස් වෙන්න. ඔය සියලුම දේවල් තියෙන මනුස්ස ලෝකෙන් පහළ. ඒ නිසයි කියන්නේ ශ්‍රද්ධා උපද්දවගෙන, සීලය උපද්දගෙන, ශ්‍රුතය දියුණු කරගෙන, ත්‍යාගය දියුණු කරගෙන, ප්‍රඥාව දියුණු කරගෙන මනුස්ස ලෝකේ ඉක්මවා යන්න කියලා. සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන ගුණධර්ම පහ තමයි මනුස්ස ලෝකේ ඉක්මවා යන ගුණධර්ම. සේක බල සත්පුරුෂයන් අතරට යන පුණ්‍ය කර්ම. ඉතින් ඒ නිසා මේකට දෙන්න තියෙන විසඳුම මේකයි. කරපු ප්‍රාර්ථනා නෑ කියලා අපිට කියන්නත් බෑ. දැන් මේ වෙනකොට සකස් වෙලත් ඉවරයි. අද ඉඳලා ධාතු සෑයවල් වැඳ වැඳ, බෝධින් වහන්සේලා වැඳ වැඳ යම් පූජාවක් තියෙනවා නම් එතන නිවනම පතන්න, මට දුකෙන් නිදහස් වෙන්නම මේ පින් උපකාර වේවා කියලා. එක පුතෙක් චෛත්‍යයකට ගැඩොල් ඇද ඇද පතනවා, මට කවදා හරි ඇපල් ෆෝන් එකකුයි හොඳ කාර්යකුයි ගන්න ලැබේවා කියලා. මගේ ජීවිතේ එකම ප්‍රාර්ථනාව ඒකයි කියලා කියනවා, මගේ කනටම ඇහුණා. හරිනේ ඉතින් ඇපල් ෆෝන් එකකුයි හොඳ කාර්යකුයි හම්බුනම හරිනේ. තව එක පුතෙක් පදලා තිබ්බා, මන් නිවන් යනවා නම් යන්නේ එයත් එක්කමයි, එයා මට ඕන, හැබැයි යාතාව මට ආදරේ නෑ. මේ කොල්ලන්ගේ ඔළුවල වැඩ කරන ඒවා. නමුත් දන්නේ මේ මේ ප්‍රාර්ථනා මේ සිතිවිලි බහුල බහුල වශයෙන් වැඩිම තමන්ට යම් දවසක හානි පිණිස පවතිනවා කියලා. ඊට පස්සේ ඔන්න ඕන හොඳ ප්‍රාර්ථනා, සත්පුරුෂ ඇසුර මට ලැබේවා, සත්පුරුෂයන් ළඟ ධර්මය අවබෝධ කරන්න ලැබේවා, මේ දුකෙන් නිදහස් වෙන්න ලැබේවා, උතුම් ප්‍රාර්ථනා. ඒ වගේම ධර්මයේ දන්නේ නැති කාලේ මම මෝඩ ප්‍රාර්ථනාවක් කළා නම් අද මේ ධාතුන් වහන්සේලා වැඳපු ධර්මයේ අහපු මේ පින්කම් කරපු පින් බලෙන් මට මෝඩ ප්‍රාර්ථනා ඕනේ නැහැ, මට සසර දුකින් නිදහස් වීම ඕන. ඊළඟට මම ජීවිතේ ප්‍රශ්න ප්‍රඥාවෙන් විසඳ ගන්න කෙනෙක් වේවා. ඔන්න හොඳ ප්‍රාර්ථනා. මහා බෝධිසත්වයෝ සීකල්ලා තියෙනවා, සංසාරේ මා නිසා තවත් කෙනෙකුට පීඩාවක් නොවේවා, සංසාරේ මාගේ සිත තුළ බන්ධනය, බැඳීම, ස්නේහය, ප්‍රේමය බලවත්ව පිහිටන් දෙපා කියලා පතලා තියෙනවා. සාරිපුත්ත උත්තමයන් වහන්සේ සංසාරි පතල තියෙනවා උපනූපන් ජීවිතේ මට සුරාවක් එපා කියලා. සාරිපුත්ත උත්තමය සුරා වළඳලා නැහැ. සංසාරික ජීවිතයක වැරදිලා සුරා බීලා. ඉරිසියාව හටගන්න එපා කියලා සාරිපුත්තයන් වහන්සේ සංසාරි පතල තියෙනවා. එදා පටන් නිවන් දකින ජීවිතය දක්වා ඉරිසියාව ඇති වෙලා නැහැ. ඒ නිසා කෙලෙස් වලින් මාව බැටකන්න එපා කියලා පතන එක කොයි තරම් හොඳද? මාව දවන රාගයෙන් මට නිදහස් වෙන්න ඕන කියලා පතන එක කොයි තරම් හොඳද? මේ මාව පුච්චන ද්වේෂයෙන් මාව නිදහස් වේවා කියලා හිතන එක කොයි තරම් හොඳද? පවුලේ ප්‍රශ්න නම්, ස්වාමියාගේ ප්‍රශ්න නම්, බිරිඳගේ ප්‍රශ්න නම්, දරුවන්ගේ ප්‍රශ්න නම්, එයා එපා කියලා පතනවට වැඩිය මේ වාගේ පවුල් ප්‍රශ්න නිසා දුක් විඳ විඳ යන සංසාරයෙන් මාව නිදහස් වේවා කියලා පතන එක කොච්චර හොඳද? තනිකඩ කමින් බැට කනවනම්, දරුවෝ නැතිකම නිසා බැට කනවනම්, දරුවෝ ඉන්න නිසා බැට කනවනම්, මේ විදිහට බැට කන ජීවිතෙන් නිදහස් වේවා කියලා පතන එක කොයි තරම් හොඳද? සමහර අය ඉන්නවා මට මහාන වෙන්න ලැබේවා, මහාන වෙන්න ලැබේවා, මහාන වෙන්න ලැබේවා කියලා පතනවා. ඔය ප්‍රාර්ථනාවෙ සිදුරක් තියෙනවා. අද බුදුන් උපන්නේ ලංකාවේ කියන්නේ, බුද්ධ ශාසනය විකෘති කරන්නේ, බුද්ධ ශාසනය විනාශ කරන්නේ සිවුරු දාගත් අය නෙවෙයිද? පැතුවේ සිවුරක් දාන්නනේ. ඊළඟට එක අහිංසක අම්ම කෙනෙක් මාත් එක්ක කිව්වා, මගේ ජීවිතේ ලොකු ප්‍රාර්ථනාවක් තියෙනවා, මගේ පුතා මහාන කරන්න ඕන කියලා. ඊට පස්සේ අම්ම ගොඩාක් පින් කරන කෙනෙක්. මං කිව්වා, අම්මා ඔය ප්‍රාර්ථනා සිදුරක් තියෙනවා, ඔයා දැන් මැරුණොත් එහෙම ඔයා පින් තියෙන කෙනෙක් නිසා සමහරට දිව්‍ය ලෝකෙක උපදී. ඒ දිව්‍ය ලෝකෙ ඉපදුනත් ඔයාගේ ප්‍රාර්ථනා වැඩිපුර තියෙන්නේ පුතාමාන කරන්න ඕන, පුතාමාන කරන්න ඕන නිසා ඔයා පුතා පිටිපස්සෙන් වැටිලා ඉඳී. නමුත් පුතා සංසාරේ පතාලා තියෙන්නේ, මං ડોක්ටර් කෙනෙක් වෙන්න ඕන, ડોක්ටර් කෙනෙක් වෙන්න ඕන, ડોක්ටර් කෙනෙක් වෙන්න ඕන කියලා, නැත්තම් මං ඉංජිනේරුවෙක් වෙන්න ඕන කියලා. ඒතර පුතාගේ ප්‍රාර්ථනාව එකක්, අම්මගේ ප්‍රාර්ථනාව එකක්, මේ දෙක සෙට් වෙන්නේ නැහැ. ඒ නිසා භවයෙන් භවයේ, ජාතියෙන් ජාතිය, අම්මන්ට ආයුෂ වැඩි, පුතාට ආයුෂ අඩුයි, පිටිපස්සෙන් මෙයි. ඒ නිසා මගේ කුසේ ඉපදෙන දරුවා, මේ හැදෙන දරුවා මම මහාන කරනවා, මහාන කරනවා, මහාන කරනවා කියලා එහෙම එකක් ඕනේ නැහැ. මෙන්න සත්පුරුෂයෝ කියලා සත්පුරුෂයෝ ඉන්න තැන් පෙන්වන්න, ඔබ කරන වන්දනාවට, ඔබ කර දෙන දාණයට, ඔබ කරන පින් කටයුතු වලට දරු එකතු කරගන්න, දරුවන්ගේ අතින් දම් පුදන්න, බණහනකට මේ වගේ එකට ඉඳගෙන බණහන්න. ඒ දරුවා දිවක් නම් හොද්දේ රස දැනගනීවි. ඒ දරුවා හැන්දක් නම් කොච්චර හොද්දේ හැන්ද හැඳි ගෑවුනත් හැන්දට හොද්දේ රස නොදැනී. දරුවාට සංසාරෙන් ගෙන වූ පුණ්‍ය සංස්කාරයක් තියෙන්න ඕන. අපිට බලෙන් මේ සිවුර පොරවල හරියන්නේ නැහැ. අනිත් සිවුර පොරවපු පමණින් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ වදාළා, මේ සසර දුකෙන් අත් මිදෙනවා නම්, සක්කාය දිට්ඨිය නැති වෙනවා නම් සිවුරක් දාගත්ත පමණින් සත්වෙක් ඉපදුන ගමන්ම කරන්න තියෙන්නේ, මිනිස්සෙක් ඉපදිච්ච ගමන් සිවුරක් ඔතන එක ඇඟේ. සිවුරෙන් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒ නිසා සසර දුකෙන් ගිහියෙක් විදියට හෝ වේවා, පැවිද්දෙක් විදියට හෝ වේවා, සසර දුකෙන් නිදහස් වෙන්න නැත්තම්, ධර්මය අවබෝධ කරගන්න නැත්තම් අන්න ඒකමයි. සත්පුරුෂයෝ යම් තැනකද මාගේ උපත එතන වේවා. හොඳයි. මොකද සත්පුරුෂයන්ගේ ඇසුරි නුවණ දින කෙනෙක් විදියට උපදින්න ඕන. අන්න ඒකයි එතන තියෙන යහපත. ඒ නිසා සසර දුකෙන් නිදහස් වීමම ප්‍රාර්ථනා කරන්න, රාගයෙන් නිදහස් වීමම ප්‍රාර්ථනා කරන්න, ද්වේෂයෙන් නිදහස් වීමම ප්‍රාර්ථනා කරන්න. ඔබ යම් තැනකින්ද බැටකන්නේ, රාගයෙන් වෙන්න පුළුවන්, ද්වේෂයෙන් වෙන්න පුළුවන්, මොහයෙන් වෙන්න පුළුවන්, අන්නේ කෙලෙසෙන් නිදහස් වීම පතන්න. ඒක කොයි බුද්ධ ශාසනයේද දන්නේ අපි? නමුත් ඉක්මනින් සසර දුකෙන් නිදහස් වීමට කැමැත්ත ඇති කරගන්න. ආයන දරුවනි, මේ දූලට පුතාලට කියන්නේ, අනේ චෛත්‍ය ළඟ, බෝධින් වහන්සේලා ළඟ, රුවන්වැලි සෑය ළඟ, අඟුලිමාල සෑය ළඟ, මහ බෝධි ළඟ කාමේ පතන් දෙපා. ඔය පතන කාමයම ඔයාලට අප්පිරියා වෙන දවසක් එනවා. විවාහය කියන්නේ අර විවාහරේ තියෙනවා වගේ ලස්සන ප්‍රාකාරයකින් වටවිච්ච වදකාගාරයක් වගේ. ප්‍රාකාරයේ ලස්සන නිසා එළිය අයට හිතෙනවා මේක ඇතුළට ගිහිල්ලා බලන්න ඕන කියලා. ඇතුලේ වද විඳින අයට හිතෙනවා අපි මේ ප්‍රාකාරයෙන් පැනගන්න ඕන කියලා. නිසා බැඳින් නැති අයට හිතෙනවා බඳින්න ඕන කියලා. බැඳ අයට හිතෙනවා කරගත්තම කියලා. ඕක තමයි සසර. නිසා ඔයාලා පතන ප්‍රාර්ථනාම මේ ජීවිතයේම ඔයාලට එපා වෙන දවසක් එනවා. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුච්චති. හේතුන් නිසා හටගත්ත දේ හේතු නැතිවීමෙන් නැතිවෙලා යනවා. ඒ නිසා ඔයාලගේ තරුණ කාලයේ ඇතිවෙන හැඟීම් දැනීම් ප්‍රේමය ඒ නිදහසත් එක්කයි ඔච්චර ආදරේ සුන්දර දැනෙන්නේ දරුවනි. නමුත් වගකින් ගොඩාක් ඇවිල්ලා සමාජයෙන් බැට කාලා යනකොට ගෑණියෙක්ගේ ස්පර්ශ වෙන එක දුකක් විදිහට දැනෙන දවසක් එනවා. විමුක්තියක් හොයන දවසක් එනවා. කාමයෙන් නිදහස් වෙන දවසක් හොයන දවසක් එනවා. එදාට ඔබ ස්ත්‍රීන් පැතීම කාමයෙන් පැතීම ඔබට හරස් වෙනවා. අද ඉඳලා හිතට අදිෂ්ඨානයක් ගන්න මම කාමයෙන් පතන්නේ නැහැ කියලා. කාමයේ ලැබීවි ඔබට ගොඩාක්. කාම ලෝකේ කාමයේ නොලැබී වෙන මොනවා ලැබෙන්නද? ෆෝන් එක නැමැති එකම දෙයෙන් කාමයේ ලැබීවි. කාම ලෝකේ කාමයේ නොලැබී වෙන මොනවා ලැබෙන්නද? ඒක පතන්න එපා. නික්කම්මේ පතන්න, උදුන් දේවල් පතන්න, සත්පුරුෂ ඇසුර පතන්න, විමුක්තිය පතන්න, නිදහස පතන්න. එතකොට ඔබට බුදු කෙනෙක් ළඟ ධර්මයේ අහමින් හිත ගොඩාක් සද්ධාවට පත්වෙවි. මේ කරන ප්‍රාර්ථනා සියලු ප්‍රාර්ථනා අතර බැබලී බැබලී බැබලී තියේවි. එනිසා මෝඩ ප්‍රාර්ථනාවලින් නිදහස් වේවා. සසර දුකෙන් නිදහස් වෙන උතුම් ප්‍රාර්ථනාවම ඔබගේ සිතේ පිහිටාවා කියලා සෙත් ප්‍රාර්ථනා කරමු. ඔබ සියලු දෙනාට සසර දුකින් නිදහස් වෙන්න මේ පින් හේතු වාසනාම වේවා.